අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යෝච අන්තමසා ගන්ධුහන ගණ ගන්ධුහන තමම්පි මෙත්ත චිත්තං භාවෙය්‍ය අච්චරා සංඝ තම් මත්තම්පි අනිච්ච සංඥං භාවෙය්‍ය ඉදං තතෝ මහප්ඵල තරංති. අපේ අවධානයට අද යොමු කරනු ලබන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරවදාරන ලද අංගුත්තර නිකායේ සිහනාද වග්ගේතයත් වේලාම සූත්‍රයයි. වේලාම සූත්‍රයෙන් බොහෝ කරුණු අප නොදන්නා බොහෝ කරුණු බුදුජානන් වහන්සේ හෙළි කරලා තිබෙනවා. තවත් අයුරකින් කියනවා නම් ආමිෂ ප්‍රතිපත්ති පූජා දෙකම මෙන් පැහැදිලි කරලා තිබෙනවා. පැහැදිලි කිරීමක් කරලා තිබෙනවා අපට ආමිෂ ප්‍රතිපත්ති පූජාව වශයෙන් මෙන් කරගන්න පිළිවන් කම තිබෙනවා. මේ ධර්මදේශනාව මා කරන්ත කල්පනා කළේ මේ සමාජයේ පවතින යම් යම් ගැටලු වලට පිළිතුරු සැපීමක් වශයෙන් පුණ්‍ය කර්මයන් කියන පැත්ත ගත්තම ඇතමුන් අනවශ්‍යයි කියලා කියනවා. ඇතමුන් පින් රැස් කරන්නට එපයි කියලා කියනවා. එනිසා මේ පින් කිරීම, පින් රැස් කිරීම නැත්නම් පුණ්‍යවන්ත බව කියන එක සසරට අවශ්‍ය දෙයක්ද නැද්ද කියන කාරණේ අප පිළිගත යුත්තේ එසේ කවුරුවත් කියනවාට නොවේ. අපට මේ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් මනවින් උපයෝගී කරගන්න පුළුවන්. එනිසා මේ සූත්‍ර දේශනාවේ අගට බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ ඔබ දන්න දේද, ඔබ වචනින් පමණක් ගන්න ගැඹුරු වටහා නොගත් දේද කියන එක පිළිබඳව ඔබට තේරුම් ගන්න ලැබේවි. මේ දේශනාව මෙසේ කරන්නට හේතුවක් තිබෙනවා. නැත්නම් සුළඟක් තිබෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අනේ පිළිස්තුමාට හමු අවස්ථාවක්. ඒ අනේ පිළිස්තුමාට හමු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අනේ පිළිස්තුමාගෙන් පැනයක් නගලා තිබෙනවා. ඒ පැනේට හේතුනේ අනේ පිළිස්තුමා නිරන්තරයෙන් දන්හල් පවත්වාගෙන යමි. තානේදී කිසියම් ආකාරයක වෙනදාතරම් නැති දුගී බවකට පත්ුනායි කියලා කියනවා. පසුව යලිත් ධනවත් වෙන බවකුත් කියනවා. අපිට අදාළ මේ සිද්ධිය නෙමෙයි මෙතන බුදුජානන් වහන්සේ නඟු ප්‍රශ්නය. මේ නිසා එතුමන්ට වෙනදාට තරම් හොඳට ප්‍රණීතව නැත්තම් මේ දානයන් ලබා දෙන්නට බැරි වෙන්නට ඇති. මෙන්න මෙතෙන්දී තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනාථ පින්ඩිකේ නැත්තානේ පිසිරිතුමනි, වෙනදා වගේම ඔබ මේ දානයන් දෙනවද? එතෙන්දි තමයි බුදුරජාණන් වහන්සේට පැහැදිලි කළේ දානේ නම් දෙනවා, වෙනදා තරම් උසස් සම්දමින් නැහැ, කාඩි හොදි සමග බත් කියලා. මෙන්න මේ කතාව මුල් කොටගෙන බුදුන් වහන්සේ වදාලා ලුකං චේපි ගහපති දානං දීති පනිතංවා. දානය රළුණත් කමක් නැහැ, ප්‍රණීතුණත් කමක් නැහැ. ඒක දෙන්නට ඕන ක්‍රමයක් පවතිනවා. අන්න ඒ පිළිබඳ බුදුන් වහන්සේ වදාරනවා, පංච අසක්කච්ඡං දීති. ඒ කියන්නේ එකෙන් කියවෙන්නේ සකසා නොදේද අචින්තිකත්වා දේති, ගෞරවයක් නැතුව ලබා දේද අසහත්තා දේති, තමන් ගැතින් පිළිගන්නන් නැතුව කෙනෙක් ලවා පිළිගන්නවාද අපවිද්ධං දේති, නිරන්තරයෙන් නොදේද අනාගමනං දිච්චකෝ දේති, කර්මඵලයන් විශ්වාසයක් නැතුව දෙනවද? හීන හෝ ප්‍රණීත මේ කාරණා පහ යටතේ දෙනවනම් ඒක කර්මඵල දහා බැවින් අදාළ විපාක වාරයේදී ඔහුට ඒ දානේ පූර්ණ විපාක වාරය හිමි වෙන්නේ කියන එක. යත් යත් තස්ස තස් දානස්ස විපාකෝ නිබ්බන්තති. යම් තැනක ඒ දානයන් හටක නේද? අනයන් ත්‍රිපාපෙන් සිදෙන්ට අවස්ථාවක් එදෙයිද? සකසු වේ නැති බැවින් අගෞරවයෙන් කළ බැවින් අන්නතින් පිළිගන්නු බැවින් නිරන්තරයෙන් නොදුන් බැවින් කරුම්පල නොයදහු බැවින් හෝයින් කීපයක් වෙනස් වුනොතින් ඒ විපාක වාරය අසම්පූර්ණ වෙනවා. ලැබෙන්නේ ආනිස් ආයවර්ණ සැපවලනේ. නඋලාරා වත්ත භෝගාය චිත්තං නමති. නඋලාරා වත්ත භෝගාය චිත්තං නමති. නඋලාරා යාන භෝගාය චිත්තං නමති. නඋලාරා උලාරේසු පංචේසු කාම ගුණේසු චිත්තං නමති. ඒ කියන්නේ ඒවට අවශ්‍ය විපාක වාරයන් හමු වුණාට වත්තභෝගාය චිත්තං නමතින ආහාර ආහාර බාහාර අනුභව කරන්ට සිත නැමින්නේ. වස්ත්‍ර ලැබී තියන්නට පුළුවන්. පරිහරණය කරන්ට සිත නැමින්නේ නැහැ. ඥාන ලැබී තියන්න පුළුවන්. පරිහරණය කරන්ට සිත නැමින්නේ නැහැ. පස්කම් ගුණ ලැබී තියන්න පුළුවන්. අනුගමනය කරන්න භාවිතා කරන්න ප්‍රයෝජන ගන්න හිතෙන්නේ නැහැ. එපමණක් නෙවෙයි විපාක වාරයේ අසම්පූර්ණ දානයක් බැවින් ඔහු හෝ ඇය ඔහු නම් ඔහුගේ අඹුව ඇය නම් ඇගේ සැමියා ඒ වගේම දූ දරුවන් සේවක සේවිකාවන් පවා ඔහුගේ වචනයට කීකරු කරගන්න බෑ. එමනම් ඒ කතාවෙන් කියවෙන්නේ අපට ලැබෙන දේවල් වල අසම්පූර්ණ බවක් ගත්තම ඒ අසම්පූර්ණ බව පිටුපස පරිහරණය කිරීමේ පරිභෝජනය කිරීමේ අදහසක් නොදීම පිටුපස අසම්පූර්ණ දාන විපාක තියෙනවා කියන එක නේද? මේ නිසා මෙහෙමනම් දානයකදී කෙරෙන්තෝන ක්‍රමයක් තිබෙනවා. දානේ හීන වුණත් ප්‍රණීත වුණත් කමක් නැහැ. හරි ඉතින් සඳහන් කළ වචන අනිත් පැත්ත ගත්තාම සක්සාදේ ගෞරවයෙන් දේනම් සියතින් දේනම් නිරන්තරයෙන් දේනම් කර්මඵල අදහන්නේ නම් එහෙනම් අර ඉස්සරලා පළමුවෙන් අපි කිව්ව න කියන වචනේ අයින් කරන්න වෙනවා. එතකොට අපට මෙහෙමයි කියන්න වෙන්නේ සකසා දේනම් ගෞරවයෙන් දේනම් නිරන්තරයෙන් දේනම් සියතින් දේනම් කර්මඵල අදහන්නේ නම් එතකොට අන්නේ දාණය විපාකාංශයගත් කල සම්පූර්ණ වෙනවා. එතකොට අපිට කියන්න වෙනවා උලාරාය වත්ත භෝගාය උලාරාය වත්ත භෝගාය උලාරාය ඥාන භෝගාය උලාරාය පංචන්නං කාම ගුණං ඒ ලැබෙන දේවල් පරිහරණය පරිභෝජනය කරන්නට ඉඩකඩ ලැබෙනවා හිතෙනවා පුළුවන්කම තිබෙනවා. මේ කවුරුත් නොසිතූ අද අපි දකින ගැටලුවක්. මේ සමාජයේ ගමන් බිමන් යන විට ඇතමුන් හොඳට ගෙවල් හදාන වහලා පේනවා පේනවා. ඒව ඇතුළත හොඳ ආසන ස්පනවලා ඒව වහලා පේනවා පේනවා. සමහර විට උඩ දෙකට කාර් එකක් තියලා වහලා පේනවා පේනවා. ඇඳුම් අල්මාරි ගණන් පාවහන් අල්මාරි ගණන් තියාගෙන පරණ එකක් අඳිනවා පේනවා. අර චේත නැමින්නේ නැත්තේ ඇයි? මේක ගැඹුරු කරුණක්. අසම්පූර්ණ දානයේදී ලැබුණාට භුක්ති විඳින්න තියෙකට හම්බ වෙන්නේ නැහැ. මේ නිසා මේ කෑම, ඇඳීම, යාන වාහන, පස්කම්සුව, දසිදසුන්ගේ දූදරුවන්ගේ අමුසැවියන්ගේ කීකරු බව කියන මේ කාරණා පිටුපසක් කිසියම් සසර කළ පුණ්‍යවන්ත බවක් තිබෙනවා. එනම් අපට පින් ඕන නෑ කියන්න පුළුවන් කමක් නෑ. පින් ඕන ආයු වර්ණ සැපල මෙසවස් මෙලෝ වශයෙන් නිඳින්නට. පිනේ ප්‍රතිඵලයක් වශයෙන් නිවන් අවබෝධ කරන්න නෙමෙයි. එසේ ඒවා අඩුපාඩුවක් නැතිව තිබෙනවා නම් නොයේද කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන් ඊට කඩ යන සැලසෙන්නේ. සේමේකුගෙන් අවසර තියෙනවා නම් බිරිඳට, විජේකුගෙන් අවසර තියෙනවා නම් සැමියෙකුට. දරුවන්ගෙන් අවසර තියෙනවා නම් නැත්තම් කීකරු සේවකෙන් ඉන්නවා නම් ඒ තමන්ට අවශ්‍ය කටයුතු වලට යන්නට ආහාර ඇඳුම් පැළඳුම් යාන වාහන බිම සියල්ල තියෙන්න ඕන. පූර්ණ කාලිනේ උපයාස අපයා ගන්න කෙනෙක් අද කාලේ කැප කරන්න කිව්වොත් ඔහු එවඳු කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න ඉඩ කඩන්නේ. මේ පිළිබඳව මට මතක් වෙන තව කතාවක් තිබෙනවා. සංයුත්තනිකායේ කාන්තාවන් සම්බන්ධ සූත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ තාන සූත්‍රයේ කෙනකේ මට මතකයි තියෙනවා මේක විශේෂයෙන් කාන්තාවන්ගේ පැත්තට නැඹුරුයි නමුත් අනිත් අයටත් අදාළයි. පංච බලයක් කාන්තාවන්ට සමන්ගේ ජීවිතයේදී පංච බලයක් හිමි වෙනවා කියලා තියෙනවා. ඒ පින්වන්ත නම්. පින්වන්ත නැත්තන් ඉවෙන් එකක් දෙකක් තුනක් හතරක් අඩුවෙන් තිබ තියෙනවා. මේ පින්වන්තකම නිසා තමන්ට අධ්‍යාපනය ලබන්ත හෝ එමත් නැත්නම් ආගමික පැත්තට නැඹුරු වෙන්නත හෝ අවශ්‍ය සුදුසු පෞලක උපත ලැබීමක් සිදු වෙනවා. නිසි වයසට පැමිණුණහම ඊට අදාළ බාධාවක් නැති සුදුසු ප්‍රතිකුලයකට නැත්නම් සැමියෙකුගේ නිවසකට යන්න ඉඩකඩ ලැබෙනවා. එහෙම ගියාපහම ඒ දවස්වල තිබුණ ගැටලුවක් තමයි නීත්‍යානුකූල මට්ටමින්ම බහුභාර්ය ආසේවනයක් එදා තිබිලා තියෙනවා ඉන්දිය සමාජයේ. එහෙම යන්නේ කරදරයක්. ඒ අයට වඩා ඉහළින් ඉන්නට පුළුවන් වෙනවා කියලා පෙන්වලා තියෙන්නේ. අදත් එහෙම නීත්‍යානුකූල නැසත් සමහර සැමියන්ගේ චරිතයන් අපදාම විදිහ හොයලා බලන විට නීත්‍යානුකූල නැසත් නිබඳු සේවනයන් තිබෙන බව තේරෙනවා. ඒ කියන්නේ අවංක නොවන සැමියන් ඉන්න බව. එතකොට ඒකත් එක්තරා පින් මදකමක්. දැන් එහෙම අවංකවම එහෙම සැමියෙකුගේ නිවසට ගියාම ගැටුම් නැතුව ඉන්න පුළුවන් කමක් තිබෙනවා. ඊළඟට Taman කැමති පරිදි දරුවන් ලබන්න පුළුවන් කමක් තිබෙනවා නම් සහ ඒ සැමියා සහ දෙබිරිඳ අතර සුහද සම්බන්ධතාවයක් අකීකරුඩ වෙන කියන දේ නාහන හිතුවක් කාරණ වෙන කීකරුකමක් තිබෙනවා. මේ පහත් කාන්තාවන්කට ලැබෙන බල පහක් කියලා පෙන්වනවා. මේ බල පහ ලැබෙන්නේ පින්වන්තකම නිසා. ඒකට කාන්තාවකට මේ ටික අවශ්‍යයි. එහෙනම් අද සමාජයේ යම් විමර්ශනයට ලක් කළොත් එබඳු සුදුසු පෞලක උපතක් ලබා නැත්නම් සිතූ පැතූ අදහස් අපිරෙන්නේ නැති තැනකට තම විවාහයට යන්න ලැබෙන්නේ. එබඳු අවංක භාවකින් තොර සැමියෙක් නම් ඇසුරට ලැබෙන්නේ. එතකොට ගෙදර ගිනි අරගෙන නැවිද ඉන්න වෙන්නේ. දූ දරුවන් පිළිබඳව වුණත් පෝෂණය කරන්න අවශ්‍ය දේ නොමේ නම් ලැබෙන්නේ. ඒ වගේම සැමියා සහ බිරිඳ අතර නිතර අඬදවර අවුල් නම් තිබෙන්නේ. වුණත් කිසිවිටක තමන් තුළ ළඟ තිබෙන ගැටලු සාමින් සමගින් විසඳා ගන්න තරම් නම් මිසිලි බවක් නැත්නම්. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ බල පහෙන් යමක් අඩු වෙනකොට ඒ පින් මතකමක් කියලා. එනම් මේ පස්කම් සුව නැමැති කොටස ගැන අරන් බැලුවම ඒ නිසි පරිදි බාධාවකින් තොරව විඳින්නට නම් පින්කල බවක් තියෙන්න ඕන කියන එක තමයි වේලාම සූත්‍රයේ තාන සූත්‍රය සඳහන් කරන්නේ. එතකොට අපි එකින් තේරුම් ගන්න ඕන කාරණාව ලෞකික කියන වචනට මෙලොව වශයෙන් පවතින භවභෝග සම්පත් යමෙකුට හිමිවන්නේ යමෙකුට හිමින වෙන්නේ යමෙකුට කැමති පරිදි පරිහරණය කරන්න ලැබෙන්නේ යමෙකුට හිමි වෙලත් ඒ වගේ බලන් ඉන්න සිද්ධ වෙන්නේ සැමියෙක් ඉඳලත් කීකරු නැත්තේ කීකරු සැමියන් ඉන්නේ දරුවන් කීකරුවන්නේ සේවසේවිකාවන් වංචා කරන්නේ මේවා මේවත් පිටුපස කිසියම් ආකාරයක පුණ්‍ය කර්මයන්ගේ අසම්පූර්ණ බවක් තිබෙන බව මේ සූත්‍ර දේශනාවේ මුල් කොටසේ සඳහන් කරනු ලබනවා. අපි ඒකමතක තබා ගන්න ඕනේ එහෙමනම්. නමුත් මෙතන තේරුම් ගන්න තෝන මේවා මෙසේ ලබන්ට පින් රැස් කරන්ට යාම කියන වචන යටතේ ලෝභයට වහල් වීම ගැනයි අපි මේ කතා කරන්නේ. කෙනෙක් ජීවත් වෙනකොට සමාජයේ අවස්ථාවෙන් දෙස බලා වුන්ට අවශ්‍ය උදව් උපකාරය පරත්තම් පටිපජ්ජත කියන තේමාව යටතේ කරනවා නම් අන්න එතකොට මේ ක්‍රියාවලිය අර අංග සම්පූර්ණ බව තිබෙනවා. එතකොට විපාක ඉල්ලන්න ඕනේ පෙරපිනින් ලැබෙනවා කියන වචනේ එතනට වළංගු වෙනවා. නමුත් මේ සසර ගමන සඳහා භවගාමීව සඳහා ලෞකික සඳහා කියන කාරණේ මේකෙන් තේරුම් ගන්නට වෙනවා. ඒ නිසා ඒ සඳහා අනවශ්‍යයි කියන්නට බෑ. එහි පවතිනෝනම් නරකක් මා මින් පෙර ධර්මදේශනාව සඳහන් කළේ යම් තමන් පරිත්‍යාග කළාට වඩා වැඩියෙන් මතුවට තමන්ට ලැබෙන්න ඕනේ කියන අදහසකින් කරන්න ගියාකෝ මෙතන පරාර්ථය වෙනවට ආත්මාර්ථයේ ස්මතු වෙනවා. එතකොට ඔය කියන ගණයේ පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. මේ කාරණේදී ඉන්හාට යනකොට වැදගත් කරුණු ගොඩක් තිබෙනවා. මට ඒ ටික තමයි මේ පැහැදිලි කරන්න අවශ්‍ය. මේ වේලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, වේලාම නම් බ්‍රාහ්මණයා දානයක් දුන් බව. තමන් වහන්සේ තමයි ඒ කාලේ වේලාම බ්‍රාහ්මණයයි කියලා එළයි කියලා තියෙන්නේ. ඒ දානේ සඳහා සම්පතිදී මුතුමැණික් ආදී මේ දේවල් දහ දහස් ගණනින් සපයාගත් බව සහ තෝරේ ගලා යන රද භාෂාවෙන් කියනවා නම් කැම්බීම් ගැන කවර කතාවද කියලා තියෙනවා. එහෙම දානයක් ඔහු සකස් කරයි කියලා තියෙනවා. මෙන්න මෙතන කියනවා මේ දානයක් සකස් කළ පමණින් ය මහත්ඵල මහානිසංස වෙන්නේ නැති බව. තස්මින් කෝපන ගහපති දානේ නකෝචි දක්ඛිනේය අහෝසි. නස්තං කෝචි දක්ඛිනං විසෝදේති. ගහපති ඒ දානේ මහත්ඵල මහානිසංස කරන්න පරිසුදු කරන්න කෙනෙක් හිටියේ නැහැ කියලා තියෙනවා. මේකත් වැදගත් කරුණක්. මේ දානයක් සම්බන්ධයෙන් ගත් කලය මහත්ඵල මහානිසංස නැත්තම් විසෝදේ පිරිසුදු කිරීම සඳහා අවශ්‍ය කැටි කීපයක් තිබෙනවා. එතන කවුරුත්ම හිටියේ නැහැ. කවුද හිටියේ නැත්තේ කියන අය මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. යෝජකෝ දිට්ඨි සම්පන්නං ගෝජේය. ඉදන්තතෝ මහත්ඵල තරං. නම් කිසි එක දිට්ඨි සම්පන්න කෙනෙක් නැත්තම් මාර්ගඵලලාභියෙක් සෝවාන් හිටියානම් අර ඔක්කොටම වඩා මේක මහත්ඵල මහානිසංස වෙනවායි කියලා. එහෙම මහත් දිට්ඨි සම්පන්නෙක් හිටියේ නැහැ කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. මෙන්න මෙතන ඉඳලා මේ දානයක් එක එක ආකාරයට මහත්ඵල මහානිසංස වෙන ආකාරය ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ අනේ පිටසට මාත පැහැලි කරගෙන යන ඔබත් මේ මතක තබා ගන්න. යෝචකෝ සතං දිට්ඨි සම්පන්නං ගෝජේය. යෝචේතං සකදාගාමි. ගෝජේය. ඉදං තතෝ මහප්පලතරං. හොඳයි උතන දිට්ඨි සම්පන්න එක්කෙනෙක් හිටියනම් දිට්ඨි සම්පන්න නොයත වට වඩා මහත්ඵලයි. දිට්ඨි සම්පන්නයෝ 100ක් වැළඳුවත් මාර්ගඵල සෝවාන් එක සකෘදාගාමි කෙනෙක් එතන හිටියා නම් එතකොට ඒ දාණය අර 100ට වඩා මහත්ඵලයි. සකෘදාගාමින් 100ක් හිටියා නම් හිටියාට වඩා අනාගාමි එක්කෙනෙක් එතන හිටියා නම් ඒ මහත්ඵලයි. අනාගාමි 100ක් හිටියට වඩා රහතන් වහන්සේ නමක් හිටියනම් මහත්ඵලයි. රහතන් වහන්සේලා 100ක් සිටියට වඩා එක පසේබුදුවරෙක් හිටියනම් මහත්ඵලයි. පසේබුදුවරු 100ක් සිටියටත් වඩා එක සම්මා සම්බුදුවරෙක් හිටියනම් මහත්ඵලයි. සම්මා සම්බුදුරයාටත් වඩා බුද්ධ ප්‍රමුඛ සංඝයාට මේ දාණය පිළිගන්නවා නම් එනම් ඊටත් වඩා මහත්ඵලයි. ඊටත් වඩා මහත්ඵලයි කියලා තියෙනවා මේ දාණයට වඩා. ඒ කාලේ ආවාස ආදී දේවල් වල හිඟ බවක් තිබුණා. නවාතැන් කුඹල් සල් වල එහෙම වැඩ ඉඳලා තිබෙන්නේ. මිනිසා උන්වහන්සේලාට විවේකීන තැන් වල හිඟයක් තිබුණා. ඒ ආරි පුත්‍රයන්ගේ වාසය සඳහා සිවුදිගින් වඩින සංඝයාට වෙහෙරක්. වෙහෙරක් කියන්නේ චෛත්‍යයක් කියන එක නෙවෙයි එතන. සංඝ සම්පූර්ණ පූජා භූමියක් නැත්තම් සක්මම්මලු දිවාරාත්‍රි ස්ථාන ආදී සියල්ල සාදා පිළිගන්නව නම් මහත්ඵලයි. මෙන්න බලන්න මේකේ ආනිසංස පිළිබඳව තියෙන හැටි. අපි මේක තේරුම් ගන්න ඕන. තව ටිකක් හැට තියෙනවා. දානෙම නෙවෙයි තව වැඩක් කරුණු වගේ. ඒ මහත්ඵල කියන එකේදී තවත් මට මතක් වෙන කරුණකුත් තියෙනවා. මේ මහත්ඵල මහානිසංස කිරීම සඳහා දානේ දෙන පුද්ගලයා ලබන පුද්ගලයා කියන දෙදෙනාම දක්ෂිනහර නොවේ නම් ආරිනවන්නේ නම් ප්‍රතිඵල අනුභව වෙන්නනවා. දෙන පුද්ගලයාණන්සත් ලබන පුද්ගලයාගේ පත් වෙනොත් ඒක කරන්න පුළුවන්. ලබන පුද්ගලයාණන්සත් දෙන පුද්ගලයා ආරි පුත්‍රණන් ඒත්තානි සංස වෙන බව දක්ෂිනා විභාගයෙන් සඳහන් කරනවා. දෙදෙනාම ඉබඳු සත්‍යයක් නම් මහත්තර වෙනවා. මෙන්න මෙතන අපි තේරුම් ගන්න උන කරුණක් තිබෙනවා. වර්තමානයේදී මහත්තර මහානිසංස අදහා විදානමේ පුණ්‍ය කර්මයන් අපේ බෞද්ධ පින්තුන් කරන ලබනවා. මෙන්න මෙතනදී ඒ දානයේ මහත්ඵල මහානිසංස කිරීම සඳහා අපි යොදාගන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ සහ වැඩ සිටි ආරි මහා සංඝරත්නය. ඒ වරදක් නෑ. ඒ වැඩ සිටි අය ස්පර්ශ සම්පරාමර්ශණය කරනවාට වඩා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන වැඩ සිටින අයට පුළුවනි නම් ආරි භවයට පත් වෙලා මේ දානය පිළිගන්න. අරට වඩා සක්‍රීය සජීවී වන්නේ නැද්ද? ඉසේ වර්තමානයේ ඉසේ කරන්න සිදුවී පවතින්නේ වර්තමාන ශාසනය තුළ ඉබඳු ආරි පුද්ගලයන් නැති බැවින්ද? දන් දෙන්නන් තුළ ඉබඳු වෙ නැති බැවින්ද? මේක තේරුම් ගන්න වෙනවා. තේරුම් අරගෙන අපට පුළුවන් නම් අදත් මේ දේවල් ඉසේ කරන්න ශ්‍රාවක පින් වශයෙන් ගත් කල භික්ෂු හෝ උපාසක උපාසිකා පැතිවලින් ඒ කාරට වඩා යහපත්ය කියලා මට හිතෙනවා. පෞද්ගලික මගේ අදහසක්. ඉසේ නොමෙති මිනිසාද වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හෝ වැඩ සිටි ආරි මහා සංඝරත්නය හෝ මෙතනට නියෝජිතයන් වශයෙන් යොදා ගන්න ලබන්නේ කියලා මට හිතන වෙලාවල් තියෙනවා. ඔබටත් ඒ හිතා බලන්නයි කල්පනා කළේ. දැන් මෙතන වැදගත් කාරණේ ඊළඟට අපි හොයාගන්න ඕන. මේ දක්වා අපි මේ කතා කරපු වචන ටික ආරි පුද්ගල නොවන අය විසෙහි දෙන දානයත් ආනිසංසයි. ආරි පුද්ගල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් පසේ බුදු බුද්ධ ප්‍රමුඛ කියලා ඊළඟට සිව්දිගින් වඩින මහා සංඝරහට විහෙරක් පැවතීම දක්වා ඒකට වඩා එකක් ආනිසංසදායි පින්කම් බවට පෙන්වනවා. මේ සියලු පින්කම් වල ආනිසංසදායි බව ආමිස පූජා පැත්තෙන් පවතින්නේ. මෙතනින් එහාට යන් ගින් බලන්න යම් කෙනෙක් මෙසේ මේ කියන විහෙරක් කිරීමටත් වඩා සදහසිතින් තෙරුවන් සරණ යාද ඒ අර පෙර කී පින්කම් ඔක්කොටම වඩා මහත්ඵලයි කියලා පෙන්නනවා. නමුත් මෙතන තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. සදහසිතින් තෙරුවන් සරණ යනවායි කියලා කියන්නේ පාසල්ලෝ දහම් පාසල් යන කාලේ ස්වාමින් වහන්සේ නමක් කියන කල් අහගෙන ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනාට නම් නොවේ. ත්‍රිපිටකයේ විමසා බලන්න බුදුන් වහන්සේ හමුවට ආවා වූ ගිහි පැවිදි අය තෙරුවන් සරණගත වී බණහන්ට වාඩි වුණාය කියලා කොතනකවත් ආනන්ද හාමුදුරුවන්ගේ වාර්තාවල තියෙනවද කියලා? පැමිණ වැඳ එකත් පසක වාඩි වී ආගිය තොරතුරු කතා කොට මෙබඳු පැනයක් විචාලේ. එවන් මේ සුතං පාඨවල තිබෙන සරලාර්ථය බුදුන් වහන්සේ කරුණ පැහැදිලි කරනවා. උපාලි ගෘහපති පුත්‍රයා සීහ සේනාපති ඇතුළු බොහෝ දෙනෙක් බොහෝ තැන්වල අනන්තවත් මේ දෙසුම අවසානයේ දක්වා විහිදී යනවා. මේ දෙසුම අවසානයේදී ධර්ම ශ්‍රවණය කළ අය බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉල්ලීමක් කරන බව පේනවා නේද? දහම පිය කරුයි මනහරයි යටිවරු කරලා දෙයක් උඩුපුර කළා වගේ වසාතිපු දෙයක් විවර කර පෙන්වුවා වගේ මං මුලා වූ අයට මං පෙන්වුවා වගේ දැස් තිබේ නම් අඳුරේ ඉන්න අයට රූප බලන්නේ කියලා තෙල් පහනක් දැල්ලා දුන්නා වගේ ධම තේරුණා. අද පටන් මම තෙරුවන් සරණ ගත වුණ උපාසක උපාසිකා කෙනෙක් කොට සලකන්නේ. අන්න මම කියන කරට මේ තෙරුවන් සරණ යාම සිදුවන්නේ ධර්මයේ තේරුම් ගැනීමෙන් පසු. ඔබ වහන්සේලා වදාළ ධර්මයේ මට තේරුණා කියලා තමයි. ඔබ වහන්සේ වදාළ ධර්මයට තේරුණා කියලා තමයි මේ අය කියලා තියෙන්නේ. එහෙනම් මෙතන මහත්ඵල මහානිසංස වෙන්න මේ වචන තුන කියලා සෑහිමටපත් වෙන්න බෑ. උන්වහන්සේ වදාළ ධහම තේරුම් ගත්තම ඒ ධහම පිළිපදිනවා එයයි සත්‍ය කියන තැනට එනවා කියන එක තමයි මේ සදහැල්තින් තෙරුවන් සරණ යාම කියලා කියන්නේ. අන්න දැන් ආමිස පූජාවට වඩා දැන් ප්‍රතිපත්ති පූජාව කියන දේ ස්ථවිත් පවතිනවා. තවත් එකක් තියෙනවා, ඒකත් අරගෙන මේ කොටස අපි කතා කරමු. තෙරුවන් සරණ යනවාටත් වඩා ආනිසංසදායක බව සඳහන් කරන ලබනවා යමෙක් පන්සිල් රකින්නවා නම්. මතක තබා ගන්න, පන්සිල් අනුන් කියන විට කියවනවා නම් නොවේ. පන්සිල් වලට අපි කියන්නේ විරති කියලා. කියන්නේ සිල්වත්කමක් බවට පත්වන්නේ විරතියෙන් නැත්තන් වෙන්වීමෙන්. ඒ කියන වැරදි වලින් වෙන්වීමෙන්. වේරමණී කියන එකේ තේරුම ඇයි? පානාති පාතා වේරමණී. ප්‍රාණඝාතයෙන් වැළකීමේ. මට මතකයි අංගුත්තර නිකායේම වේර කියන සූත්‍රයේ සඳහන් කරලා තිබෙනවා යමෙක් මේ පංච පාපයෙන් වෙන් වෙනවා නම් නැත්තම් විරතියෙන් යුක්ත වෙනවා නම් ඔහු වෛර පහකින් සමාජය නිදහස් කරනවා කියලා. ඒක වෛර පහකින් මිදෙනවායි කියලා. ඒ කියන්නේ ප්‍රාණඝාත, අදත්තා දාන ආදී මේවා වෛරය රැස් කරන මාර්ග. වෛරය වපුරන මාර්ග. දෙන් මලා ගන්න තෙරුවන් සරණ යාමට වඩා එහෙමනම් ආනිසංස වෙන්නේ පස්පවින් වෙන්වීම. එනම් අර ඉහත කී දානයන් දෙනවට වඩා කෙනෙකුට පුළුවන් නම් තෙරුවන් සරණ යන්නට සහ පස්පයින් වෙන්නට වඩාත් ලොකු ආනිසංසයක් මේ හම් වෙන්නේ. නමුත් මේ හම් වෙන ආනිසංස ආයවර්ණ සැප බලවිය නොහැකි. මේ මෙතනින් මෙහා පැත්තට කොටස තෙරුවන් සරණ යාම පස්පව් වලින් වැළකීම යන කොටස් ප්‍රතිපත්ති පූජාවන්ට අයිති වෙන්නේ. අප මොහොතක් මේ තෙරුවන් පිළිබඳව කතා කරමු. පොතපත සඳහන් කරන ආකාරයට ඔබ පාරම්පරික පාඩම් කරන තියෙන ආකාරයට බුද්ධ රත්නේ, බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නේ, උන්වහන්සේ වදාළ ධර්මයේ, සංඝ රත්නේ, උන්වහන්සේගේ ශ්‍රාවකයා කියලා තමයි සාමාන්‍ය අර්ථයක් කරන් තිබෙන්නේ. මට නම් ඒ වචන වලින් සෑහීමට පස් දෙන්නට බෑ. බුදුන් කියන වචනෙන් බුද්ධ නම් වූ තැන වටහා ගන්නට ඕන. දැන් බුදුන් කියලා පුද්ගලයෙක් ගත්තොත් සරණ යන්න අද නැති වෙනවනේ. නමුත් අදත් මේ තෙරුවන් සරණ යා හැකි. ඒ බුදුන් නැත්නම් බුද්ධ රත්නය යනු පුද්ගලයෙක් ඉක්මවාගිය ගැඹුරු දෙයක් බැවින් සංගතනිකායන් ඒ වගේම සලායතන වග්ගේ, කන්දක වග්ගේ කියන මේවායි බුදුන් පිළිබඳව විස්තර කරනවා සම්බුද්ධ සූත්‍රවල. ඒවරින් කියන්නේ සිද්ධාත් කුමරු හෝ සිද්ධාත් තාපසතුමා හෝ සිද්ධාත් රජතුමා හෝ බුදුන් කියලා නෙවෙයි. ඒ ගමනයි, ඒ ගමන් රජකම තපස් දුෂ්කර ක්‍රියාව අතහැර ඇරෙමින් මැදුම් පිළිවෙතේදී උන්වහන්සේට අවබෝධ වූ දෙයක් තිරෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය අනාත්ම බව. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. එසේ සියයට සියක් උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වූදා තමයි සම්මා සම්බුද්ධත්වයේ ප්‍රකටකලේ කියලා උන්වහන්සේ වදාරලා තිබෙනවා. එනම් පංචස්කන්ධයේ අනාත්මය දැකීමයි බුදුන් දැකීම, පංචස්කන්ධයේ අනාත්මය සරණ කර ගැනීමයි බුදු සරණ වන්නේ කියලා දීර්ඝ විස්තරයක් මේ මොහොතේ ඉදිරිපත් කරන්නේ. සාරාංශ කරලා මේ පැහැදිලි කරන්නේ. ඒ தත්ත්වයට පත් වීම සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මයක් වදාලා. ඔබට පසුගිය ධර්මදේශනාවකදී අසන්ත ලැබුණා නම් සෝහිතස්ස සූත්‍රය නෙවෙයි වැරදු නම මට මතක හැටියට වක්කලි සූත්‍රය. වක්කලි හාමුදුරුවන්ට ධර්මයේ දකීද බුදුන් දකී කියන වචනේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අනතුරුව ධර්මයේ අනුයෙන් දේශනා කරලා ධාරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය මම මගේ ආත්ම කොට නොගැනීම නේතං මම නේතෝ හමස්මින්න මේ සෝවත්තා පංචස්කන්ධය අනාත්මය ධර්මයේ වශයෙන් සත්‍යයකට සසරේ දුකක් පවතිනවා නම් ඒ තමන් හදාගත්තේ නිත්‍ය සෝපාත්මකට ගත්ත මුලාව නිසා. එන්නකොට මිදෙන්න අවශ්‍ය නම් නිත්‍ය සුඛාත්ම මුලාව තුළ හැකියාවක් නැහැ. අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මය ඔබ පිළිගන්නට වෙනවා. අන්න සදහෙතෙන් දරුවන් සරණ යාමේදී පංචස්කන්ධය අනිදුක්ඛානාත්මය දකින්නට වෙහස මහන්සි වෙන්නට වෙනවා. ඒක පිළිගන්න දෙනවා ඒ සත්‍ය කියලා. ඒ ධර්මයේ සරණයි කෙනෙකුට කරගන්න වෙන්නේ. ඒ සත්‍යයට පත් වීමේදී අපි සංඝ කියන වචන සඳහන් කරන ලබන පූජ්‍යපක්ෂේ පවණක්. නමුත් සංගුත්තිකායේ සෝබෙන්ති සූත්‍රයක් තියෙනවා. මේ සෝබෙන්ති නම් වූ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ මේ බුදුන් වහන්සේ වදාළ පංචස්කන්ධය අනාත්ම ධර්මතාවයන් කෙරෙහි යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසක කෙනෙක් හෝ උපාසිකාවක් හෝ ව්‍යක්තනං විසරදනං විනීතනං බහුස්සතනං ධර්මදරණං ධම්මාන ධම්මපටිපදාවෙන් යුක්තනම් එහෙතින් සඳහන් කළ ඕනෑම කෙනෙක් භික්ෂුවක් භික්ෂුණියක් උපාසක කෙනෙක් උපාසිකාවක් සංඝං සෝබෙන්ති කියන වචනෙන් පැහැදිලි කරලා තියෙන සංඝයා හොබවන්ට සංඝයා බබලවන්ට සංඝයා නියෝජනය කරන්ට අයිතියක් තියෙනවා ඒකේ. වත්මන් සමාජී පූජ්‍යපක්ෂයේ සංඝ පමණයි සංඝයා කියලා වදාරන පැහැදිලි කිරීමක් පිළිගැනීමක් තියෙනවා. මහා සංඝරත්නය කියලා වචනයක් පවතිනවා. භික්ෂුණී සංඝයා කියලා වචනයක් පවතිනවා. ඒවයි සිත්තිදී ඒවා. පංචස්කන්ධය අනාත්මය පිළිගැනීමේ ව්‍යක්ත විසරද විනීත බහුසුත ධම්මදර ධම්මාන් ධම්ම ප්‍රතිපන්න බවට පත් වෙන පුළුවන් නම් මේ සිවණක් පිළිසෙ ඕනෑම කෙනෙකුට. උන් වදාරනවා බුදුරජාණන් වහන්සේ සංඝ ගුණයට අයිති වෙනවා සංඝයා හොබවනවා නැත්තම් සෝබනය කරනවායි කියලා. ඔබට වැටහෙන්නේ නැද්ද සංඝයා කියලා කාගේවත් සරණ යනවට වඩා Taman මේ සංඝයේ සරණ පිහිට කරගත්තොත් තෙරුවන් එතන වැඩ ඉන්න බව. එරත් මට මෙතන කල්පනා වෙන කරුණක් ඔබට කියන්න කැමතියි. අත්තදීප සූත්‍ර බුදුන් වහන්සේ වදාරනවා අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ ධම්මදීපා විහෙරත ධම්ම සරණ අනඤ්‍ය සරණ. තමා සරණ කරගන්න කවුරුත් සරණ යන්න එපා ධර්මයේ සරණ යන්න වෙනත් මොකුත් කවුරුත් සරණ යන්න එපා. දැන් අපිට මේ වචන දෙක සත්‍යයක් වශයෙන් පිළිගන්නට වුණොත් සතර මහා ප්‍රතිසයන් ප්‍රාණෝ එතකොට අපි පැහැදිලි කරපු කරුණෙන් සඳහන් කරන්නේ කවුරුත් සරණ යන්න එපා ධර්මයේ සරණ යන්න. කෙනෙක් සරණ යන්න එපා ධර්මයේ තමා සරණ කරගන්න. කවුරුත් සරණ යන්න එපා ධර්මයේ සරණ කරගන්න. මේ වචන දෙක යලිත් හිතා බලන්න. ඒ සිතා බැලීමේදී ඊට යටත් තමයි තෙරුවන්ගේ අර්ථය තිබෙන්න වෙන්නේ. අපි මේ සම්මුතියෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ අනු උන්වහන්සේව දාල සූත්‍ර දේශනා සංඝයායන් වැඩ සිටින ආ වූ අය කියලා ගත්තට එයා හරි සත්‍යතාවය ප්‍රයත්වන්නේ නැහැ. මුළු මහත් සමාජයේ මෙසේ තෙරුවන් සරණ කියවමින් ඉන්නවා කවුරුත් තෙරුවන් සරණ කරගෙන තිබෙනවාද? අන්න මේක තමයි මේ පැහැදිලි කරන්න අපි උත්සාහ කරන්නේ. මේ තෙරුවන් සරණ යාම වාචික දෙයක් නෙවෙයි. ධර්මයේ මනාව වටහා ගත්තහම පංචස්කන්ධය අනාත්මේ සම්මා සම්බුද්ධ සමිකී සත්‍යයට පත් වුණොත් අනුබුද්ධ ඒ සත්‍යයට පත් වීම සඳහා මේ තික් සසර ගත්තා වූ නිත්‍ය සුඛාත්ම නැති වර්ධින් අත අනිදී අනිදුක්ඛානාත්ම නැසී දැක්මින් බලන්ට හුරු වෙන්න වෙනවා. එයයි ධර්මයේ වශයෙන් සරණ කරගන්නේ. එසේ බලන්නා තමයි සංඝයා බවට පත්වන්නේ. එවිට මේ තෙරුවන් විහාරස්ථානයේ පොන්පොලක වැඩ සිටීම වෙනුවට ඒ සරණ ගිය පුද්ගලයාගේ හදවතේ වැඩ සිටිනවා වෙන්නට බැරිද? මේ සදහැවෙන් තෙරුවන් සරණ යාම කියන එක බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටක ධර්මස්වරණයකට ධර්මයේ තේරුම් ගොස් අද පටන් මම තෙරුවන් සරණ ගිය කෙනෙක්ට සලකන සේක්වා කියන තැනට ගලපන්ට අපට බැරිද? මෙන්න මේ බෞද්ධ පින්නතුන් තේරුම් ගන්නට ඕන කරුණ. ධර්මයේ වටහා ගැනීම තුළ තෙරුවන් සරණ කර ගැනීමක් පවතිනවා. තේරුම් ගන්න. අනිත් එක තමයි මෙතන සඳහන් කරන්නේ මේ අර ආමිස පූජාවන්ගේ විපාකයන්ට වඩා මේ විපාක ලෝකෝත්තරයි බෞද්ධම උසස්. ඒ තෙරුවන් සරණ කර ගන්න අයට තවදුරටත් ආත්මාර්ථයේ සිට දෙන්න වෙන බැවි මේ දෙන සිද්නේද ඉදකඩ නැති බැවින් විශේෂයෙන් දේශ මොහ චෛසිකයන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ නැති බැවින් ඔය හැම මොහොතකදීම ඒවා දරා ගන්නවා පිවසනවා පිවසන්න පුළුවන් පුරුදු වෙලා තිබෙන බැවින් ඒක ගැන යැපෙනවා කියලා යැපෙන්නේ කොන්ට කිසිවිටකත් ඒවට ඉඩ දෙන්න ඔවුන්ගේ හිත ඉඩ දෙන්නේ නැහැ. අන්න එවිතයි මේ පංච පාපේ නැත්නම් වය බය පහ වෛර පහ පහින් අතමිදීම සිදු වෙන්නේ. එනිසා පංචිල් රකින සමාජයක් ස්ථාපිත කිරීමට පුද්ගල දෘෂ්ටියෙන් සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා මා හිතන්නේ. පුද්ගලයන් වශයෙන් මම මේ වයින් වින් වෙන්නේ නැහැ කිව්වට අදාළ තැනදී අදාළ ලෝභ දේශ මොහයන් ආවම උන්ට උන් පිළින් නැතුව ගොස් සිල් අමතක වී ලෝභ මොහ හා දේශ මොහ ක්‍රියාත්මක කරනවා. එනිසා මේ සියල්ල අපි දකින්නේ ධර්මයේ මූලික කොට ගත්තා වූ සංයමයකට සංවරයකට යටත් කළ යුතුයි කියලා. දැන් අපි තරමක් කරුණු පැහැදිලි කළා. දැන් ඊටත් මේ සූත්‍රයේ තවදුරටත් වෙනකොට පැහැදිලි කරනවා. යම්කිසි කෙනෙක් යම්කිසි නාසයට ගඳ සුවඳක් දැනිලා විඳින තරම් කාලයක්වත් මෙත් සිතින් වාසය කරන්නේ නම් ඒ අර තෙරුවන් සරණ යාමට සහ පන්සිල් රැකීමටත් වඩා උතුම් කියලා පෙන්නනවා. දැන් මෙතන තේරුම් ගන්න. මෙතන මේ මෙත් සිතින් ගඳ සුවඳක් දැනෙන තරම් කාලයක්වත් ඉන්නවා නම් කියන එකෙන් කියන්නේ තරහ වෛර ක්‍රෝධ ටික ඔක්කොම හිතේ තියාගෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා වචනෙන් කියනවට නෙවෙයි. සාමාන්‍යයෙන් මෙහෙම හිතන්න. කෙනෙකුට සොරතල් සුන්දර දරුවෙක් නැත්තම් සොරාංශක දරුවෙක් පාර යනවා පේනවා තනිව. ඒ දරුවා පැහැර ගන්නට උකට අදහසක් ඇති වෙනවා. ඔහු එදින සැර වැරදාන්නේ ආදරයෙන් කතා කරලා ප්‍රසින්තරයක් තොපියක් දීලා තමයි ඔහු රවටා ගන්නෙ. එතකොට ඒ ආදරයේ මෙත් සිතක්ද ආදරයක් දැක්කටම ඒක ව්‍යාජ ආදරයක් නේද? ඇතුළත පවතින කෛරාටිකම කපටිකමනේ. අන්නේ වගේ අපට මේ අපේ ලෝභ, ද්වේෂ, මෝහයන් හිතට එන ඒවා යට තියාගෙන උඩින් මේ වචනේ කිව්වට මේ මෙත් වැඩෙන්නේ නැහැ. ගැඹුරින් තේරුම් ගන්න මේ කරුණ. මෙත් යනු වෛරයෙන් ඉවත් වීම. අන්නේ යමෙකුට මේ මොහොතක කමන්ද සිදුවෙන හානියක් ගැටීමක් නිසා වෛරයක් හිතට අඩගත්තහම ද්වේෂයක් සමෝහයක්. ඒ හටගත්ත දෝහය හටගත්ත ද්වේෂය ක්‍රියාවට නගන්නේ නැතිව ප්‍රතිවිරුද්ධව යම් කෙනෙකුට යම් ක්‍රියාවක් කරන්ට යන්නේ නැතිව අතහැර දමනවා. එතකොට වෛරයෙන් ඉවත් වෙනවා. මේ වෛර නොකිරීම අවේරේ නැති සම්මන්ති කියලානේ පෙන්නන්නේ. ඒ වෛර නොකිරීමටයි සදහවතුනි මෛත්‍රිය නැත්තම් මිත්‍රශීලී බව කියලා කියන්නේ. එක මොහොතක එහෙම වඩන්න පුළුවන්, තව මොහොතකින් නැති වෙන්න පුළුවන්. තවත් වතාවකදී එක ඒ විදිහට ආයමතු කරගන්න පුළුවන් වෙයි. එහෙනම් මෙත්සිත වඩනවායි කියන එකෙන් කියන්නේ වචනයක් කියනවා නෙවෙයි. තමන්ට කිසියම් ඒ වගේ වෛරී හැඟීමක්, දේශසහගත හැඟීමක්, දේශේ සහ මෝහයේ තර තියෙන වෛරය කියනකොට ආවම තමයින් පෙළෙනවා, දැවෙනවා. තමා ජය ගන්න හිතින්නේ දරාගෙන ඉවසාගෙන නෙවෙයි. තමන්ට විරුද්ධවාදියාට වෙවෙහිව යම් ක්‍රියාවකට යාම තුල එගහ ගැනීමක්, බැන ගැනීමක්, පහර දීමක්, තව විනාශ කිරීමක් මොනවා හරි වෙන්න පුළුවන්. අන්න එතන නේද මෛත්‍රයක් නැහැ. එතන වෛරයක් නැහැ, වෛරය පවතින්නේ. එසේ නොකරන්නට පුළුවන් කොහොමද? වෛරය තමා බවටපත් නොවීමෙන්. තමා බවටපත් වෛරය ජය ගන්න හදන්නේ වෛර කරලා. සංසිදෙන්නත් බව දැක ගන්න හැම වෙන්නේ අනිත් දුක්ඛ අනාත්මේ තේරුණ කෙනෙකුට. එනම් තමන් වෙහෙස මහන්සිවි මේ සංසිදව ගන්න ඕන. මට මතකයි එක සූත්‍රයක තිබෙනවා, බුදුරජාණන් වහන්සේ අසල සිටි වික්ෂුන් වහන්සේ නමක් පලක් බැඳගෙන වාඩිලා ඉන්න ගමන් සිතට මොහොන දීලා තමන් කළ පුරාණ කර්මයන් මතක් වෙන වෙලාවට දාඩිය පෙරමින් ඒවට ප්‍රතික්‍රියා දක්වන්නට නොහැ දරා ගැනීමෙන් ඉන්නවයි කියලා. යාපෙන්ත කියන්නේ අන්නේ එකයි. ඉවසනවා කියන්නේ අන්නේ එකයි. කේන්තිය විදිහින් ක්‍රියාවකට දෙන්න මනුස්සයෙන් විතරක් නෙමෙයි සත්තුත් කරන්න ඒක තමයි. උසස්මි නිසා ක්‍රියාත්මක කරන්න ඕන එහෙම සතුන් කරන ක්‍රියාව නෙවෙයි. සංසිඳ වීම. ඒ සංසිඳින්නේ අවේරේ නැත, වෛර නොකිරීම. එනම් වෛරය අල්ලගන්න නැත්නම් වෛරය ඇති වී නැති වෙනවා, වෛරය අනිත්‍ය වෙනවා. මට නම් පේන්නේ මෙත් වඩනවා කියලා අන්නේ එහෙමයි. මෙත් යනේ වචනේ තේරුම මිත්‍රශීලී බව කියන එක. එහෙනම් මිත්‍රශීලී බවේ කිසියෙකුටත් අපේ ගම්බදේවහර ලස්සන වචනයක් තියෙනවා. වනේ වතරහ වනහතුරෙකුටවත් මෙවදු හිරිහැරයක් වෙන්න ඉපායි කියලා. අන්න එහෙම කෙනෙක් තමා නිසා දුකට කරදරයට පත් වෙන්නට යනවා නම් එසේ කරන්න බැරිකම මෙතන මෛත්‍රිය කියලා කියනවා. එසේනම් බලන්න අපි දැන් මේ ආනිසංස ගොන්නක් ඔස්සේ ඉන්නේ. මීටත් එහා ගිය බුදුරජාණන් වහන්සේ තවත් කරුණක් පෙන්නනවා. සුවඳක් විඳින්න තරමක් තරම් වෙලාවත් මෛත්‍රිය වඩනවාටත් වඩා අපි පැහැදිලි කරනු ලබනවා එකට අසුරු ගසන සෙනක් කියලා. අසුරු ගසන සෙනක් පුළුවන්කමක් තිබෙනවා නම් කෙනෙකුට අනිත්‍ය සංඥාව වඩන්න. අර මාර්ගඵලලාභී නොවන පුද්ගලයාගේ තැන් පටන් බුද්ධ ප්‍රමුඛ සංගත දක්ෂිනාව දක්වාත් එතනින් මෙහාට එමින් සියුදුගින් වඩින මහා සංඝරත්නයට වෙහෙරක් කරවීම දක්වාත් ආමිෂ ගණේ විපාක මහත් ආනිසංසයන්ටත් වඩා තෙරුවන් සරණ යාම, පන්සිල් රැකීම සහ මෙත්සිත වැඩීම කියන මේ කාරණා තුනටත් වඩා බලවත්ම දේ වශයෙන් බුදුන් වහන්සේ වදාරන්නේ අනිත් සංඥාව වඩන එක. බලන්න දැන් ක්‍රමයෙන්ම ආමිෂ පූජාවේ විපාක වාරයන් උසස්කොට පෙන්නාගෙන ඇවිදින්. ඊට වඩා උසස් විපාක ප්‍රතිපත්ති පූජාවේ තිබෙනවා කියලා නෙවෙයිද මේ පෙන්නාගෙන ඉන්නේ? තෙරුවන් සරණ යාම, පන්සිල් රැකීම සහ මෙත්සිත වැඩීම දක්වා. එතකොට පන්සිල් රැකීමත් පස්පරින් වැළකීමත් ප්‍රතිපත්ති පූජාවක්. මේ සමාජයේ මේ ගැඹුරින් තේරුම් අරගෙන නැහැ. පන්සිල් කියනවා විතරයි. හිතක් දෙකක්වත් මේ විදිහට රැක ගන්න උත්සාහ කරන අරුණාට කියාවි කරන්නේ නැහැ කියලා නම් ප්‍රතිපත්ති පූජා ගණේට ඇතුළත් වෙලාද කියලා හිතන්න වෙනවා. මෙන්න මේ කාරණාවන් දිදී අපි තේරුම් ගත යුතු කරුණ. මොකක්ද මේ අසුරු ගසන සන කියලා කියන්නේ? ඔබ දන්නවා ඇඟිලි දෙකක් තට්ටු කරපුවම යම් සද්දයක් එනවා අසුරු ගසනවා කියන්නේ ඒකට. මොකක්ද අනිත් සංඥාව වඩනවා කියන්නේ? මෙන්න මෙතනත් තේරුම් ගන්න. මේ අනිත්‍යට අයිති වන්නේ බාහිර ලෝකේ තියෙන දේවල් වස්තු ඇති වෙනවා නැති වෙනවා කියන එක නොයි. කතමාචානන්ද අනිත්‍ය සංඥා දස සංඥාවල සඳහන් කරන්නේ රූපං අනිච්චා වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාර අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉතිමේසු පංචපාදානක්ඛන්දේසු අනිච්ඡානුපස්සේ විහෙරති අයං උචිතානන්ද අනිත්‍ය සංඥා. බාහිර දෙයක් නැති වෙනවා බලන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඉස්සර වෙලා ඉබඳු පුද්ගලයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ තමන් ළඟ මොහොතක් පාසා උපදින ස්කන්ධ පහක් බව තේරුම් ගන්න වෙනවා. ඒ ස්කන්ධ පහ උපදින්නට ඇසකරණාසය දිවකය කියන ඉන්ද්‍රියන්ගෙන් ගන්නා වූ අරමුණක් උදව් වෙන බව තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගත්තට අමතරව තේරුම් ගන්නවා ඒ අරමුණු ගැනීමේදීව අරමුණු ඇති වෙන දෙයක් වශයෙන් සහ ස්කන්ධ පංචකයක් වශයෙන් නොව ළමා කාලයේ අවුරුදු 6-7 පටන් ඔබට යම් දහමක් තේරෙන තැන දක්වා පින්පව් වලට යටත් හොඳ නරක දෙකට යටත් සාර ධර්ම අසාර ධර්ම වලට යටත් මේ සියල්ල නිත්‍ය සුඛ සංඥා වශයෙන් ගත් බව. දැන් නිත්‍ය සුඛ සංඥා වශයෙන් ගත්තම සිදුවෙනව හානිය කුමක්ද? ඒ සමාජ තේරුම් අරගෙන නැහැ. ඒ නිත්‍ය සුඛ සංඥා වශයෙන් ගත්තම තමයි යලිත් එබඳුම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහකට ගන්න පුළුවන් වෙන ආකාරයට තණ්හානුසයක් අවකාශ වෙන්නේ. තණ්හානුකාශය නැවත අවකාශ වන්නේ නම් නැවත හට ගන්නවා. එහෙනම් සසර ගමන නිමා වෙන්නේ නැහැ. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහය වක්ඛය වන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ යම්කට තේරුම් ගන්න පුළුවන් වුණොත් එතන අනිත්‍ය සංඥා කියලා කියන්නේ මේ අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතනවා නෙමෙයි. ඒ හට ගන්නා ස්කන්ධයන් ලෝභ මොහ දේශ මොහකට ගන්නා වූ ධර්මතාවයන්ට යටත්ව ප්‍රතික්‍රියා දක්වන්නට නොයා අර එක හිමිනමක් පලක් බැඳගෙන මේ නැහැඟීම් දරා ගන්න උත්සාහ කරනවා කියලා පෙන්වයි. තමා තුලදී ප්‍රතික්‍රියාවකට නොයා යලි හට ගැනීමට හේතුවක් අවකාශ නොවි නිමා වෙන්නට ඕන. මේ භාවනා කරනවා කියන එකේ තේරුම බොහෝ දෙනකින් ඇහුවම අපට කියලා දෙනවා සිත එක තැනක තබා ගැනීම කියලා. එහෙම ඇත්ත බව පේන්න පුළුවන් ඒවට ඉතිහා ගියේ නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ භාවනා කරනවා කියන වචනේ තේරුම නැවත උපතකට හේතුවක් නොතබා නිමා කිරීම. ඒකට ඒ නිසා තමයි කර්මක්ෂය කරනවා කියලා කියන්නේ. එනිසා ඒකට කියන්නේ ලෝභක්ඛය, දේශක්ඛය, මෝහය, ඒවා ලෝභ දේශ මෝහ ක්ෂය කරනවා, ඉවර කරනවා කියන්නේ. මේ භාවනාවේදි සිදුවෙන්න ඕනේ ඒවා ඉවර වෙන එක. නැවත ගන්න තැබුවොත් ඉවර වෙනවද? ඉවර වෙන්නේ නැහැ. නැවත ගන්න තැබුවොත් නැවත හට ගන්නවා. නැවත ගන්න නොතබා නිමාවන්නේ කොහොමද? මේ අපේ චිත්තයයිසිකයන්ට නැත්නම් ස්කන්ධ පංචකයන්ට ස්වභාව ධර්මයා විසින් උරුම කර දීපු තිබූ දායාදයක් තිබෙනවා. මේ ලෝකෙත් සමග කටයුතු කිරීමේදී හඳුනා ගන්න, සම්බන්ධතාව පවත්වන්න, අල්ලා නොගන්න ඉතුරු නැතුව නැති වෙනවා. නැවත උපතක් සඳහා තණ්හාංශයක් අවකාශ වන්නේ නැහැ. ආසන්න වශයෙන් ලබන මානසික ක්‍රියාව සහ සැබෑවට නම් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා වෙනේ අයගේ චිත්තවල පවතින ක්‍රියාව අපි ඒකට කියනවා ක්‍රියාසිට කියලා. එතකොට එබඳු තත්ත්වයන්ට අපි හිත හදන්නට ඕන. ක්‍රියාසිට බවට පත්වීම සඳහා අපි හිත නිරන්තරයෙන් හදන්න ඕන. මේකයි පිළිවෙත් කරනවායි කියලා කියන්නේ. මේකයි භාවනා වඩනවායි කියලා කියන්නේ. මේකයි සිහිය වැඩි දියුණු කරනවායි කියලා කියන්නේ. තමා නොදන්නාකම කමින් එක්රැස් කරගත්තා වූ ලෝභ දේශ මොහ මූලයන් තමන්ට බාහිරින් යමක් ගැටෙන විට සිතට මතුවෙනවා. ඒ මතුවෙන විට තණ්හා අනුසේ නෙවෙයි දැන් තිබෙන ලෝභය හටගත් ස්කන්ධය. එතනදී අපට නිමා කරන්න පුළුවන් වුණත් ආය අනුසේ වශයෙන් සැඟ වෙන්නේ නැහැ. නමුත් අපි මම කොට මගේ කොට මගේ ආත්මේ කොට අරගෙන ක්‍රියා කරන්න ගියොත් අපි නොදැන ආපහු අනුසේ සැඟ වෙනවා. එතන පවතින්නේ නিত্য සංඥා. එතන පවතින්නේ සුඛ සංඥා. එතන පවතින්නේ ආත්ම සංඥා. බලන්න අන්තිමට බුදුරජාණන් වහන්සේ මේ වේලාම සූත්‍රය තුල ආමිස පූජාවේ ආනිසංසයන් පෙන්වා දෙමින් අන්තිමට පංචස්කන්ධය අනාත්මය දැකීම තරම් ආනිසංසදායක දෙයක් නැති බව මේ දෛවිදර්ශනාව කියලා කියන්නේ. ඊට වඩා ආනිසංස ලබා දෙන්න දෙයක් මේ ලෝකෙ නැහැ. මේ සූත්‍රය පරිහරණය කරන විට මට පෙනී ගිය දෙයක් තිබුණා. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ නෙවෙයිද මේ පවතින්නේ? බුදුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ නෙවෙයිද මේ පවතින්නේ? අපි මේ අගේ වටින්නතර මුලේ වට හිර වෙලා ඒවෙන් මහත්ඵල මහානිසංස බලාපොරොත්තු වුණාට ආමිස පූජාවන්ගෙන් යම් තාක් ආනිසංස උන්වහන්සේම විශාලයි කියලා වදාලාද ඒකට වඩා අනිකේ? ඒවා ආයවර්ණ සැප බලට යටත්. ඒවා ලෞකික කියන ස්කන්ධ පංචකයේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමට යටත්. ඒවා උන්වහන්සේ වදාළ පරිදි 16න් එකක සීමාවට යටත්. තන්නක්කේ සුකස්සේතේ කලන්නක් ගන්ති සෝලසේ. ඒ ආමිස පූජාවල විපාක කොටස 16න් එක කොතරම් ලොකුවට පෙන්වත් ආනිසංස වශයෙන් 16න් එක සීමාවට යටත්. ඊතරු 16න් 15ට එන්නට පුළුවන් වෙන්නේ මේ කියන ආකාරයට. මනවින් තමා කවුද? තමා තුළ හට ගන්නා ස්කන්ධයන් මොනවාද? ස්කන්ධයන් මම කොට මගේ කොට ආත්ම ගැනීම නැමැති වරද කවදා පටන්ද කරන්න පටන් ගත්තේ? මේ වරදනේ නිසා නේද නැවතත් දුක් සියයක් ආල්ලා ගැනීම සියයක් ඇතිගෙනාට දුක් සියයක් ඇති වෙනවා කියලා වදාලා ආකාරයට දුකට හේතුව අපි රැස් කිරීම කරන්නේ. දුකට හේතුව රැස් කිරීම භවගාමී බවත්, දුකට හේතුව අස්කිරීම නිර්වාණගාමී බවත්, දුකට හේතුව අස්කිරීම විදර්ශනාවේ ප්‍රතිඵලයක් බවත්. මේ අනිත්‍ය සංඥා වඩනවා කියලා කියන්නේ ඒක බවත් ඔබට තේරුම් ගන්න පුළුවනිද? එම පුළුවනි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලා වූ මේ අනේ පිළිසිරිතමා මූලික කොටගෙන අනේ පිළිසිරිතමාගේ දානෙහි රසවත් බව අඩුණත් අර විපාක දෙන ස්වභාවය නැති බව පැහැදිලි කරමින් අද තත්ත්වයේ දාන ආදී කටයුතු වලදී මනවින් කරන්ට ඕන ආකාරය පැහැදිලි කරවල නැද්ද මේ දේශනාව තුළ? වත්මන් සමාජයේ සැලීමේදී ඇතැම් තැන්වල කිසිදු ශ්‍රද්ධාවක් නැතුව, පංචශීල ප්‍රතිපත්තියක් නැතුව, කම්පරැදීමක් නැතුව තරංගයට අන්නය කරනවාට දඩින් බේරෙන්න සමාජයේ කරන නිසා කිරෙන හද්දවසේ තුන් මාස පින්කම් ව්‍යාපාර බවට පත් කරන පින්කම් අපි දකිනවා. දැන් මේවා විපාක වාරිය ලබා දෙන්න ගියාපුවම කොහොමද හම්බ වෙන්නේ? නා කියන වචනයට තමයි සිත නැමෙන්නේ නැහැ. වත්තපෝගා චිත්තං නනමති. නැත්තන් නොනැමෙනවා. හම්බ වෙවි. අසම්පූර්ණයි. මේ සමාජයේ එහෙමනම් අපට මේ ඉන්න අයට හොඳ පාඩමක් මේකට උගන්වලා ඉන්නවා. කරන දෙයක් නැත්තන් මුළු හදවතින් කර්මඵල දානුන් කරනවාට නොව සදහයෙන් නිරන්තරයෙන් සොකී හස්තයෙන් සකසා මනාකොට කරන්න ඕන. බලාපොරොත්තු වෙන්නේ පරිපාක වාරේ සසරේ වසන්න වෙනවා කියලා ලක්ෂණය අවබෝධ කරගෙන ස්කන්ධ උපාදාන ස්කන්ධ ස්කන්ධ පංචකේ බවට පත් කරගන්නාට. ඒ වසන්න වෙන්නේ මුදු විරලී පොල්ලත බැලක වසලා එක කරන්න බෑ. මුඩු කුපන්තික ගේතේනලා එක කරන්න බෑ. ප්‍රතිපහසු නැති දුගී දුප්පත් පැලකේනලා එක කරන්නට බෑ. අර කිව්ව ආකාරයට මේවා මැනවින් හැමෝගෙම සහයෝගය ලැබෙන විට කරන්න පුළුවන් වෙන්නේ. එනම් පින්වන්තක බවත් අවශ්‍යයි. දැන් පින්වන්ත ඇති ඔබ මතක තියාගන්න පින්වන්ත වෙන්න ලෑස්ති වෙන්න යන්න එපා. පින්වන්ත නැති අය දිහා බලලා අපි කොතරම් පින්වන්තද කියලා කල්පනා කරන්න. මේ සද්ධර්මය ඔබේ සවන්ට අසන්ත ලැබෙනවා නම් ඔබ පින්වන්තකමින් පිරිපුන් වෙලා ඉන්නේ. දැන් ඊළඟට ඔබට අවශ්‍ය වෙන්නේ අවශ්‍ය නම් ඒ ආනිසංස සඳහායි පුණ්‍ය කර්මයන් කරන අතර අර ඉහත කී ප්‍රතිපත්ති පූජාවට අනේකයි. එවිට අර උන්වහන්සේ වදාළ මහත්ඵල වූ ආනිසංස තේරුම් ගන්න පුළුවන් වෙනවා නේක. ඉහළම ගණේ ආනිසංසයන් හිමි කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට මොහොතින් මොහොත අපට දැන් බැරිුණොත් ඊළඟ මොහොතක අලු වෙනවා තව මොහොතක. මේ මොහොතින් මොහොත ස්කන්ධ පංචකේ හට ගන්න මොහොතේදී අනිත්‍ය සංඥා කියනකින් පෙන්වන්නේ ස්කන්ධ පංචකේ රූප හෝ වේදනා හෝ සංඥා හෝ සංකාර හෝ විඥාන මේ කිසිවක් අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දේ අනිත් දුක්ඛනාත්ම. එතකොට එතන තියෙන්නේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. බලන්න මේ සූත්‍රයේ කොතරම් කුඩා වුණත් අන්තිමට නිවන් මඟ පැහැදිලි කරමින් නොවේදෙනේ මා කරලා තිබෙන්නේ. එනිසායි මට කල්පනා වුණේ වේලාම සූත්‍රය තුළ තිබෙනා වූ ධර්ම කරුණු ආමිෂ ප්‍රතිපatti පූජා දෙක යටතේ පැහැදිලි කරමින්. ආමිෂ පූජාව කරනවා නම් මනමින් ඔබට විපාක ලබන්න පුළුවන් ආකාරයට කරන්න. ඔබට ඊට වඩා මහත්ඵල මහානිසංස අවශ්‍ය නම් මේ ස්කන්ධ පංචකයා දීපදීම වැරීම නිරවුල් දැනගෙන මොහොතින් මොහත ඒ කාරණේ පියන්නත් පාර තියනවා කියනක පෙන්වන්නයි. ඔබ ධර්ම ශ්‍රවණයකට මේ මඟ තේරුම් ගන්න. තේරුම් ගැනීම තුල අපි අර 16 නිකී සැපතට වඩා 16 15 සැපත සොයා යන මේ සමාජයේ සසරේ මුලා උදුරු කර ගන්නා වූ පංචස්කන්ධයාගේ අනිදුක්ඛානාත්මය නැමැති ධර්මතාවයේ වඩන ඉහළම ආනිසංස දෙන පූජාව තපත් වෙන අය බටපත් වෙමු. එතුලින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් මා පුදති කියන වචනයට අර්ථයක් දෙන්න බලමු. එතුලින් මේ සමාජයේ වර්තමානයේ සිදුවී යන ලෝභ දේශ මොහ මූලිකවට රත්තව අපරාධයන් අවම කරන්නට බලමු. එතුලින් දහම් දීපිය කියන වචනයට සැබෑ අර්ථයක් දෙන්නට බලමු. ඒ ඔබ අප පෞද්ගලිකව කරගෙන යන්නේ නම් මේ බුදු ශාසනය බැබලීම සඳහා කරන්නා වූ මහත් උපකාරයක් බවට පත් වෙනවා. එසේ කර ගැනීමට ඔබ හැම දිනාටමත් ශක්තිය ධෛර්ය ලැබේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් නිමා කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැන්ද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති එළනිපෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන්විදුලි එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.